කිසික්කලෙක ඡන්ද ගණන් කිරීමේදී වංචාවක් දූෂණයක් වෙන්නේ නැහැ. මට දැනගන්න ලැබෙනවා තවමත් ප්‍රචාරය වෙනවා 2010 මේ වරද වුණා පහුගිය ඡන්ද විමසීමේදී ප්‍රතිඵල ප්‍රමාද වීමෙන් වංචාවක් කරන්න ගියා. කිසික්කලෙක ඡන්දයේ ප්‍රතිඵලය ප්‍රමාද කළා හෝ කිසි දෙයකින් වංචාවක් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට හෝ නිලධාරීන්ට අවශ්‍යතාවයක් නැහැ, හැකියාවකුත් නැහැ. අපි අපේ යුතුකම වගකීම ඒ විදිහටම ඉටු කරනවා. මේ ඡන්දයක් හොඳින් තීබට අපි මාන්සි වෙන්නේ. ඡන්ද ගණන් කරාර වශයෙන් ඊට පස්සේ ප්‍රචණ්ඩ ක්‍රියාඥා ඇතිවීමෙන් වැළකී සියලු දෙනාටම ඡන්දයේ අයිතිය පාවිච්චි කරලා සතුටින් ඉන්න පුළුවන් විදිහට වාතාවරණයකට ක්‍රියා කරන්නයි.